කෙල කෙලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා. හොඳයි, පංචශීලය සමාදන් වන්නට සූදානම් වන්න, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සදහෙවත් වාසනාවන්ත පින්නතුනි, ඔස්ටින් බෞද්ධ විහාරස්ථානයේ වස් කාලයේ සතියන්තයේ සිදු පෙරෙන පින්කම් මාලාවෙහි සම්බුද්ධ පූජාවටයි මේ පින්තුන් අදත් මේ සහභාගී වෙ සිටින්නේ. ඉමහත් ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට කැම්පස් කළ තියෙන මල් පහන්සුවඳ දුන්නාදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් අප යම් කිසි කටයුත්තක් පොද පූජාවක් සිද්ධ කරනවා නම් ඒ සිද්ධ කරන මොහොතේ අපේ හිතේ ප්‍රසාදය, සතුට, පිරිසිදු බව ඇතිවන අවස්ථාවක්. අප මේ විදියට බුදුරජාණන් වහන්සේට පූජාවක් සිද්ධ කරන්නේ ඇයි කියන කාරණය අප මදක් සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත වාසනාවන්ත කරලන්නට, අපට දුකෙන් නිදහස් වන්නට, සුගතිගාමී මාර්ගය පෙන්වන්නට, සංසාර චක්‍රයෙන් එතර වෙන්නට මේ මාවත දේශනා කරන්නට උන්වහන්සේ සාරසංගේ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් කැපවීම සිදු කළා. උන්වහන්සේ සිදු කළා වන්නේ කැපවීමට කරන කෘතඥතාවයක් පූජෝපහාරයක් වශයෙන්ොයි අප මේ පූජාවන් සිදු කරන්නේ. එක අතකින් ඒ කෘතඥතාවය සිද්ධ වෙනකොට අනිත් අතින් අපේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ අපසීපත් කිරීම භාවනාවක් විදියට, බුද්ධහනසති භාවනාව විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඒක අපේ හිතේ තියෙන කෙලෙස් දුරවන්නට හේතුවක් වෙනවා. පංච නීවරණ දුර වෙලා හිතේ ප්‍රසාදයේ සතුට වර්ධනය වෙන අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වෙන අවස්ථාව. ඉතින් ඔබ දන්න ඔබේ ජීවිතයේ කිසියම් උදව්පකාර කළ කෙනෙක් ඉන්නව නම්, බොහොම ගුණයක් තියෙන කෙනෙක් ඉන්නව නම් ඔබ ඒ කෙනාට හුඟක් කැමතියි. ඒ කෙනාගේ පින්තූරයක් එහෙමත් ඔබ ගෙදර ගෙනල්ලා තියාගන්නවා. අන්න ඒ වගේ අය අතුරින් මේ මුළු තුන් ලෝකෙම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම චරිතයක් තිබෙච්ච මහත් වූ ගුණ සමුදායක් දරාගෙන හිටිය මේ ලෝකේ ඉන්න දෙව් මිනිසුන්ගේ අභිවෘද්ධිය සඳහා මීට කල්ප ගානකට කලින් ඉඳලා අප වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරපු ඒ උතුම් මිනිසයා වෙනුවෙන්, උතුම් වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ මල් පහන් ගිලම් ප්‍රසාදිය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන්, මහා කරුණාවෙන් සිත ඉහිලටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තුල පැවති සියලු බුදු ගුණ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයන් 9කට ගොනු කළා තියෙනවා. අන්නේ ගුණයන්ගෙන් හෙබි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සමුදාය උදෙසා අපේ දෑතින් සෝදානම් කරපු මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ඵලයේ හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. පින් බලාපොරොත්තු වන යම් තාක් සත්වයන් මේ විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨින්. ශාරීරික ධාතු මහා බෝධිම් බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන් පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමන් වන්න ගන්ද ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දං ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනි පුඤ්ඤේන මෙසේන ච හෝතු මොක්ඛං පුබ්බං මිලායාති යතායි කායෝ තථායාති විනාශභාවං අධිවාසේතුනෝ බන්තේ පානීයං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ බන්තේ ගිලාන පංචය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජි අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං සදෝ සදෝ සදෝ ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරං නිචාති. ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, මේ පින්නතුන් අද විහාරස්ථානයට පැමිණිච්ච අවස්ථාවේදී මේ වෙලාවට නියමිත අනුශාසනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප මේ පින්නතුන්ට පැහැදිලි කරන්න තෝරාගත්තේ ධම්ම පදේන ගාථා ධර්මයක්. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරං හිච. ධර්මෙහි හැසිරෙන්න, දුසිරිතේ හැසිරෙන්න එපා. ධර්මයේ හැසිරෙනකොට මේ ලෝකයේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, මරණයෙන් මත්තේ ජීවිතයත් සතුටෙන් ගත කරන්න පුළුවන් කියන එකයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. පින්නතුනි, ඔබ හැම දිනෙකම දහමට කැමති පින්නතුන්, අප කල්පනා කරලා බලන්න ඕන දහම කියන්නේ මොකද්ද කියලා. ධර්මය කියන්නේ මේ ලෝකේ ඊටාම සතුටෙන්, ඊටාම පහසුවෙන් ජීවත් වෙන්න තියෙන ක්‍රමය. බොහෝ විට අපි හිතන්නේ දහමට අනුව ජීවත් වෙන එක අමාරුයි කියලා නේද? ධර්මයේ පුහුණු කරන්නේ අමාරුයි, අනිත් වැඩ හුඟා ක්ලේශයි කියලා අපි හිතන් ඉන්නේ නේ. පින්නතුනි, සැබවින්ම ගත්තොතින් ඉතාම පහසුවෙන් ලෙහෙසියෙන්ම කරදර අඩුවෙන්ම ජීවත් වෙන ක්‍රමය තමයි ධර්මයට අනුව ජීවත් වෙන එක. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ අන්නේ ජීවන ප්‍රතිපදාව අප ඇහුම් කන් දෙන අවස්ථාව. ඒ විතරක් නෙවෙයි, ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් වශයෙන් සඳහන් කරනවා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් කියලා. ඔබ සමහර විට අහලා ඇති, බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලබලා තියෙන්නේ බණ අහන වෙලාවේදී. ඔබ දන්නවා පස්සගමහණු සෝතාපන්න වුණේ බණ අහද්දී. ඒ පස්සගතවසන් රහත්ුනේ බණ අහද්දී. බාහිර දරු කීරේ රහත්ුනේ බණ අහද්දී. සුද්ධෝදන රහතුමා සෝවාන් වුණේ, සකදාගාමී වුණේ, රහත්ුනේ බණ අහද්දී. ඒ නිසා ඇස් දෙක ඇරගෙන ඉන්න අවස්ථාවේ තමයි බොහෝ දෙනෙක් මාර්ගඵල ලබලා තියෙන්නේ. අපිට හිතෙන ඇස් දෙක වහගෙන කැලේ ඉන්න වෙලාවේ දරහත් වුණා කියලා නේද? ඇස් දෙක වහගෙන කරවලේ වගේ ඉන්න වෙලාවකදී තමයි මාර්ගඵල ලබන්නේ කියලා අපට බොහෝට හිතෙන්නේ. එහෙමත් අවස්ථා තියෙනව නැත්තේ නෑ. විවේකීව ධාන වඩද්දී එහෙම අවස්ථා තියෙනවා. නමුත් ධහම දැස්ස බලන වෙලාවේදී පැහැදිලි වෙන කරුණක් තමයි වැඩිපුර ශ්‍රාවක පිරිසක් මාර්ගඵල ලබලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. සමහර ධර්ම සජ්ජහාන කරන අවස්ථාවේදී ධර්මයේ සිහි කරන අවස්ථාවේදී සමහර ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබලා තියෙන්නේ බණ කියන අවස්ථාවේදී. පුද්ගලයන් කෙනෙක් හැටියට ධර්මාසනෙට එනවා. ධර්මාසනයෙන් බැහැල යන සෝතාපන්න කෙනෙක් විදියට. දැන් කේමක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කේමක හඳුරු අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. උන්වහන්සේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ අනාගාමී කෙනෙක් විදියට. ධර්ම සාකච්ඡාව අවසන් වෙද්දී ඒ බණ අහපු හාමුදුරු 60 දෙනෙක් රහත් වුණා. බණ අහපු 60 දෙනෙක් රහත් වුණා විතරක් නෙවෙයි බණ දේශනා කරපු අර අනාගාමී වෙල හිටිය කේමක හාමුදුරුවත් රහත් වුණා. ඉතින් මේ වගේ අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ වෙනතුනි සම්පූර්ණ අපේ ජීවිතයට ප්‍රඥාව ලබා දෙන අවස්ථාවක්. අන්නේ ධම්මගයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපට අවධාරණය කළ තියෙන්නේ මේ ධර්මානුකූල ජීවිතයේ තියෙන වටිනාකම. ඒ ධර්මානුකූල ජීවිතයේ ලක්ෂණය තමයි අපට සතුට ලබන ක්‍රමයන් ඉතාම නිවැරදිව පැහැදිලිව දක්වලා තියෙනවා. සැබෑ සතුට මොකක්ද කියන එක. දැන් මේ වෙනතුණු ජීවිතයේ සතුට ලබන්න බොහෝ දේවල් කරනවා. ඔබ දැනට කරන දේවල් සහ ධර්මයේ හැසිරීම අතර වෙනසක් තියෙනවා. සමානකමකුත් තියෙනවා. ඒ දෙකෙම කරන්න සතුට ලබන්න. හැබැයි ඔබ ජීවිතය කරන බොහෝ දේවල්වලට සතුට ලැබෙන කොහොමද? අනාගතයේ දවසක. යමක් කළ ඉවරුනට පස්සේ තමයි සතුට ලැබෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ පන්සලට ආව පන්සලෙන් වැඩටි ඉවරලා ගියාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. ඇතැම් වෙලෙ ගෙදර ගිහිල්ලා හෙට උදේ වැඩට ගියාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා හිතන්නේ. දරුවේ කුඩා කාලේ ඉස්කෝලේ බාර දුන්නාට පස්සේ විභාග සමත් වුණාට පස්සේ ඔහොම තමයි හිතන්නේ. නිතරම අපි හිතන් ඉන්නේ සතුට තියෙන්නේ දැන් කරන වැඩ ටික කළා ඉවරවට පස්සේ කියලා. ඒ නිසා තමයි අපිට කරන වැඩේ කරන්න ටිකක් ඉක්මනක් තියෙන්නේ. කලබලයක් තියෙන්නේ. ඒ වැඩේ කරන අවස්ථාවේදී අපට සතුටක් නැහැ. අපි හිතන් ඉන්නේ ඒ වැඩේ කළා ඉවර වෙලයි සතුට තියෙන්නේ කියලා. අනේ නිසා තමයි අපි බොහෝ විට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද අමාරුවෙන් ඉන්නම ඉඳලා හෙට තමයි හොඳ වෙන්නේ කියලා හිතන්නේ. හෙට තමයි සතුට තියෙන්නේ කියලා හිතන් ඉන්නේ. ඒ හෙට දවස එනවද? අර අපි කියන බාලගිරිය දවසේ කියලා. ඒ හෙට දවසේ පින්නතුනේ කවදාවත් එන්නේ නැහැ. එතකොට ධර්මයේ හැසිරීමේ තියෙන ලක්ෂණය තමයි සතුට තියෙන්නේ ඒ වැඩේ කරන මොහොතේ. කළා ඉවර වෙලා නෙවෙයි. ධර්මය තුළින් අදට වඩා හොඳ හෙටක් නෙවෙයි. ඊයට වඩා හොඳ අද දවසක්. උදේට වඩා හොඳ මෙන්න මේ මොහොත. මේ ගත කරන මොහොත තමයි හොඳම මොහොත කියලා හිතන්නේ. අන්න ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. මෙන්න මේ ධහම තුලදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් අපෙන් අපේක්ෂා කළ දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ ලබාගෙන තියෙන සුගතිය අපට අහිමි නොවන විදියට මරණයෙන් පස්සේ ජීවිතයේ සුගතිගාමී වෙන විදියට මාර්ගය කියලා දීලා තියෙනවා. අනිත් දේ තමයි මොහොතින් මොහොත දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් අතරින් චුතුපපාත ඥානය, පුබ්බේ නිවාසානුසුති ඥානය ආදී විශේෂ ඥානයන් ලැබුණා. අනිහිතේ උන්වහන්සේට තේරුම් ගිය ප්‍රධානතම දෙයක් තමයි මරණයට පත්වන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මිනිස් ලෝකේට පහළින් ස්ථානවල, දුගතිගාමි ස්ථානවල. මෙන්න මේක දැකලා බුදුහාඳුරට ලොකු සංවේගයක් හටගත්ත මේ මිනිසු ගැන. ඇතැම් විට මුළු ජීවිත කාලයක්ම වෙහෙස මහන්සි වෙලා ධර්මල්ලු හදලා රැකිරක්ෂා කළා, මහා ධනයක් උපයලා තියලා මරණයෙන් පස්සේ දුගතියට යනවා. අන්නේ නිසා බුදුහාඳුරෝ මෙන්න මේ දුගතියෙන් මිදෙන්නට මූලික වශයෙන් අනුශාසනා කළා. අන්න ඒ සඳහා හේතු වන ධම්මගයේදී අපට තේරුම් ගන්න පුළුවන් අපි කොයිතරම් දුරට සුගතිය ස්ථාවර කරගෙන ඉන්න පිරිසක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය විදිහට අපට මරණය මැත්තේ ජීවිතය ගැන යම්කිසි විදියක හැඟීමක් තියෙනට ඕන. දැන් සමහර අය කියනවා අපි පින්කම් කරන මෙච්චර දුර දෙක හිතන්නේ නැහැ. අපි පින්කම් කළා ඉතරයි කියලා එහෙම හිතනවනේ. නමුත් වෙනතන බුදුදහමේම කියලා නැහැ. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙනවා යම්කිසි ගුණාංග ටිකක් ඇති කරගෙන තියෙනවා නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රොතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාවන්ත බව. මෙන්න මේ කරුණු ඉහළට දියුණු කරගෙන තියෙනවා නම් එයාට මේ යන කලින්ම තමන් ඉපදෙන තැන ගැන පැහැදිලි විශ්වාසයක් තියෙනවා කියලා. තමන් මරණයෙන් පස්සේ ඉපදෙන මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට කලින්ම දැනගන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකේ නම් මොන දිව්‍ය ලෝකෙද ඉපදෙන්නේ කියලා කලින් තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකේ නම් මනුස්ස ලෝකයේ කොතනද ඉපදෙන්නේ විතරක් නෙවෙයි ඉපදෙන්නේ මොන කුලයේද කියලා කලින් තීරණය කරන්න පුළුවන් කියලා. සංඛාරුප්පති සූත්‍රය කියවල බලන්න. ඒ තරම් විශ්වසනීයත්වයක් වෙනතුනේ මේ දහම් තුළින් අපට ලැබෙනවා. ඒ නිසා මරණයෙන් පස්සේ මං කොහේ යනවද කියලා දන්නේ නැහැ කියලා කියන අපට අයිතියක් නැහැ. අපට ඒ විශ්වසනීයත්වය ඇති කරගන්න පුළුවන් ඉතින් පැහැදිලි ධම්මගක් අපට කියලා දීලා තියෙන පින්නතුණී. ලෝක රැකවරණයක් ඒක. අන්නේ ධම්මගේ මූලික ලක්ෂණය තමයි අප නිතර රකින ධර්මචාරී ජීවිතයේහි ධම් දැහැමි ජීවිතයේහි ප්‍රධාන ලක්ෂණය තමයි අප නිතර රකින පංචශීලය. අන්නේ පංචශීලය තමයි අපේ ජීවිතේ වැදගත්ම තීරණාත්මක සම්දිස්ථානය වෙන්නේ. අපි මේ ජීවිතයේ කොච්චර කරදර අඩුවෙන් ජීවත් වෙනවද, කොයිතරම් ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙනවද, මරණයෙන් මත්තේ සුගතිගාමි වෙනවද කියලා බලන ප්‍රධානතම සාධකය තමයි පංචශීල ආරක්ෂා කිරීම. පින්නතුනි මේ කරුණ පහ අපි බොහොම සරලව හිතන්නේනේ. නමුත් පින්නතුනි මේ කරුණ පහේ තියෙන වැදගත්කම බැලුවත් ඇති බුදුරජාන් වහන්සේට ගරු කරන්න. මේ කාරණා පහෙන් එකක් හරි කඩ වුණොත් මොකද වෙන්නේ? නැත්නම් මෙතන අපිට හිර යන්න වෙනවා. අපි හිරේ නොගිහිල්ලා බේරේ දෙන්නේ පංචශීලයෙන් හින්දා. හිර ගැදරින බොහෝ දෙනෙක් මේ පහෙන් එකක් කඩවීමෙන් තමයි ඉන්නේ. සමාජයේ ප්‍රශ්නය ආරවුලක් ඇති වෙනවා නම් ඒ බොහෝ තැන්වලදී මේ පංචශීලෙන් එකක් කඩවීම. ගැදරක අසමගියක් ගැටලුවක් ඇති වෙනවා නම් ප්‍රශ්න කිරීමක් වාද විවාද කර ගැනීමක් ඇති වෙනවා නම් මේ කරුණු පහෙන් එකක් හෝ කීපයක් කඩවීම. අපි දන්නවා සමහර අය එකට ජීවිත ගත කළා අවුරුදු 15 20 25 එකට ගෙදර සමගින් හිටපු අය එක දවසේ එක විනාඩි කිහිපෙන් මේ එක ශික්ෂාපදයක් කඩවීම හේතුවෙන් අර ජීවිත කාලේ පුරාම තිමිච්ච ආදරය බැඳීම සෙනෙහස සියල්ලක්ම නැති වෙලා යනවා. ඊට පස්සේ ආගෙදර ඉන්නවා කන්නට වෙල දෙන එක විතරයි කරන්නේ. කතාබහ කිරීමත් මුකුත් කරන්නේ පිට කෙනෙක් වගේ ඉන්නේ. ඔබ හදපු ගෙදර, ඔබ හදපු දරුවන්, ඔබ මෙච්චර වියදම් කළ එහෙම වුණොත් ඉන් බලන්න කොච්චර තමන්ට පාඩුවක්ද බලන්න. ඒ නිසා මෙන්න මේ පහ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදි කාම සේවනයේ වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම සහ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම ඔබ දැනටත් ඒ පහ රකින්නවා. ඔබ රකින ගමන්ම ඔබේ යුතුයකමක් තියෙනවා. ඔබේ ළඟම ඥාතීන්ට, විශේෂයෙන් ඔබේ දරුවන්ට, ඔබට වඩා වයසින් බාලයට මේ පහේ ආනිසංශ කියලා දෙන්න. කියලා දීලා නිකන් බැරි නම් සල්ලි දීලා හරි මේ පහේ රකින්නට උනන්දු කරවන්නේ කට්ටිය. මේ පහෙනොත් වැදගත්ම කාරණය මොකද්ද? මේ ශික්ෂාපද පහෙන් වැදගත්ම ශික්ෂාපදේ මොකද්ද? ඔව් බොහොම හොඳයි, මුසාවාදෙන් වැළකීම. අපිට හිතෙන එක සරල දෙයක් කියලා නේ. මුසාවාදෙන් වැළකීමව නම් ඇත්තටම අනිත් වැඩ වැරදි වැඩ කරන්නේත් නැහැ. ඇයි ඒ? ඒ ඇත්ත කතා කරනවා නම් අනිත් වැඩ දක්නොත් යාට කියන්නේ නැවනේ, බොරු කියන්න බෑනේ. දරුවන්ට කුඩා කාලේ පටන්ම මෙන්න මේකයි ගුරු කරවන්නට ඕන. දරුවන්ට කුඩා කාලේදී උගන්වන්න ඕන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි සුවච බව, ඇක්ටිව් ලිස්නින් කියන එක. වෙන කෙනෙක් යම් කිසි දෙයක් කතා කරන්න කියන වෙලාවට හොඳට අවධානයෙන් ඇහුම්කන් දෙන්න කෙනෙකු ගන්නවා. දෙවැනි එක තමයි සත්‍යවාදී වීම, බොරු නොකීම. ඔබේ දරුවා වරදක් කළත් එයා ඇත්ත කියනවා නම් එයාට දඬුවම් දීම අඩු කරන්නට ඕන. දඬුවම් නොදී ඉන්න ඕනේ එයාට. එයා ඇත්ත කතා කරපු නිසා. සමහර දරුවන් ඇත්ත කියන්න බයයි. ඇයි ඒ? වරදට දඬුවම් කරයි කියලා නේ. ඒ නිසා දරුවට කියන්න ඕන ඔයා ඇත්ත කිව්වොත් ඔයාට දඬුවම් දෙන්නේ නැහැ කියලා. අන්න එහෙම එයාට ටෝකන් එකක් විදිහට ඒක දෙන්න ඕන. අන්න ඒකෙන් දරුවන්ව ඇත්ත කතා කරන්න උනන්දු කරවන්නට ඕන. මෙන්න මේ ශික්ෂාපද පහ පිනතුණි ඉතාම වැදගත්. මේ පහ පුළුවන් නම් ගෙදර හොඳ ලස්සන තැනක ලියලා තියන්න. ඔබේ දරුවා, ඔබේ ඥාතිවරයා සමාජයේ යම්කිසි විදියක ඉහළම අධ්‍යාපන සුදුසුකම්, රැකිරක්ෂා, උපාධි සහතික නොයෙක්දවා ලබන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලටම වඩා වටිනවා තමන්ගේ දරුවා ඥාතිවරයා පංචශීලයේ රකින කෙනෙක් කියලා කියන එක. ඔබට පුළුවන් ඔබේ දරුවට ඩොක්ටරේට් දෙකක් අරන් දෙන්න, උනන්දු කරවන්න. හැබැයි මේ පහෙන් එකක් හරි කීපයක් හරි කඩවෙනවා නම් කොහොමද? ඔබට බයයිනේ, දරුවා ගැන බයයි. ඔබේ දරුවා කියනවා නම් මට ඩොක්ටරේට් දෙකක් තියෙනවා, මම ඉංජිනේර කෙනෙක්, මම සයන්ටිස්ට් කෙනෙක් කියලා එහෙම කියන වචනෙට වඩා වටිනවා මම පංචශීලයේ මේ පහ හොඳට රකින්න කෙනෙක් කියලා කියනවා නම් අර උපාධි තියෙනවා කියනට වඩා එකට වඩා වටිනවා. ඒ දරුවා ගෙදරින් ඉක්මල යනකොට බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලා. දරුවා ගැන ඔබට බයක් නැහැ. දරුවා කොහේ ගියත් වැරදි දෙයක් කරන්නේ නැහැ. දරුවා කොහේ ගියත් මද්රව්‍ය භාවිත කරන්නේ නැහැ. අන්නේ විශ්වාසය ඇතුව ඔබේ දරුවා ගෙදරින් ඉක්මල යනවා නම් ඔබට බලන්න කොච්චර සැනසීමක්ද කියලා. අන්නේ නිසා අපේ දැහැමි ජීවිතයේ පළවෙනි පියවර තමයි කොයිතරම් අපි ගෙදර සතුටෙන්, සමගියෙන්, සැනසීමෙන් ජීවත් වෙනවාද කියලා බලන ප්‍රධානතම ලක්ෂණය තමයි පංචශීල ආරක්ෂා කිරීම. ඒක උපරිමයෙන් කරන්න බලන්න. දෙවෙනි කාරණය තමයි ඒ සීලයත් එක්කම අපි මේ සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනා වෙන්නට ඕන. සීලානුසති භාවනා කියන්නේ මොකද්ද? තමා මේ පංචශීලයේ රකින බව නිතර නිතර සිහි කරන්න ඕන. ඒක භාවනාවක් විදියට, ඒක සමාධි සංවර්ධනික භාවනාවක් විදියට වඩන කියලා දේශනා කළා තියෙනවා. දවසට විනාඩි දෙකක් තමන් එක තැනක නිහඬව වාඩි වෙලා, අනේ මං අද දවස පුරාම ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියා, මං අද සොරකමක් කරේ නැහැ, මම වැරදි කාම සේවනය දුන්නේ නැහැ, මම බොරු කියන්නේ නැහැ, මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. මෙන්න මේ තමා රකින සීලය ගැන මෙනෙහි කිරීම ඒක තමන්ගේ කුසලයේ වැඩි කරන හේතුවක්, ඒක තමන්ගේ සිත පිරිසුදු වෙන්න, තමන්ගේ සතුට වැඩි වෙන හේතුවක් වෙනවා. එනිසා මෙන්න මේකට දවසට පොඩි කාලයක් හරි වෙන් කරන්න. උදේ නැගිට ගමම පුළුවන් නම් සිල් සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා කියලා මම අද දවස පුරාම හොඳින්ම පංචශීලය ආරක්ෂා කරනවා කියන අදිස්ථානය ඇති කරගන්න. මෙන්න මේ දෙක පින්නතුණි තමන්ට ජීවිතයට ඒ දවසට මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ පංචශීලයෙන් පස්සේ ඒක සමාධි සංවර්ධනික සීලයක් බවට පත් කරගෙන ඊළඟ ලක්ෂණය තමයි එයා මෛත්‍රී වඩන කෙනෙක් වෙනවා. සීල සත්තෝ සෝපත්ත්වා කියන මෙත්සිත වඩන්න පුළුවන් නම් මෙන්න මේක තමයි සතුට ලබන්න තියෙන ඊළඟ පියවර. අපි බොහෝ වෙලෙ ජීවිතේ අපේ තියෙන සතුට නැති වෙන්නේ, හිතට කරදර පීඩා එන්නේ වෙනත් කෙනෙක්ගේ වැරදි අඩුපාඩුකම් දැකලා ඒකට තමන්ට හිත හදාගන්න බැරි වීම හේතුවෙන්. අන්නේ අඩු කරගන්න නම්, ද්වේෂය අඩු කරගන්න නම් නිතර සීල සත්තෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. මේක ඒකාන්තකින් භාවනා කමඨහනක්. ඒ වගේම මේක ද්වේෂය අමනාපකම් අඩු කරගන්නා වූ ක්‍රමවේදයක්, මානසික සතුට වැඩි කරගන්න ක්‍රමයක්. ඒ විතරක් නෙවෙයි, ලෞකික වශයෙන් සිද්ධ කරන සියලුම පින්කම් වලට වඩා මෛත්‍රී භාවනාවේ අනිසංස වැඩි. මෙත්තා චේතෝ විමුක්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා යම් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒ කෙනා තව නොඑක් පින්කම් කරනවා නම් එයා කරන සියලුම පින්කම් එක පැත්තකට තිබ්බත් මෛත්‍රී භාවනා වැඩීමෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියන්නේ. ඒකට හිතාගන්න පුළුවන්ද? අනිත් පින්කම් කරන්න කමන්නේ. නමුත් ඒ අතරේ විශේෂයෙන්ම දවසට විනාඩි 2ක් හරි විනාඩි 5ක් 10ක් මෛත්‍රී භාවනා කරන්න වෙන් කරන්න. ආමාශයෙන් තමන් වැඩට යනකොට වාහනේ කදගෙන යන වෙලාවේ විනාඩි 5ක් 10ක් ඒකටම වෙන් කරලා තියන්න. වාහනේ නැගිට මොහොතේ පටන්ම අනේ මේ වාහනයට උදව් කරපු අය හදන්න, මේකේ පේටන් බලපත්‍රයේ තියෙන අය, මේ මාර්ගය හදපු අය, මගේ දෙමව්පියන්, ඒ හැම දෙනෙක්ම සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියන ඒ මෙස්සිත යන්න ඔබට අනතුරක් වෙන්නේ. ඔබට ඒක ලොකු කුසලයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවන්ති සබ්බ බුතේසෝ මාන සම්භාවය පරිමාණං කියලා. මේ මෛත්‍රිය කොච්චර ඉහළට දිනු වෙන්න ඕනද? අම්ම කෙනේ ඒ අම්මට ඉන්න එකම දරුවාට දක්වන ආදරයේ සෙනෙහස වගේ සෙනෙහසකින් ලෝකයන්ිට හැම දෙනෙක් කෙරෙහිම බලන්න කියලා. මේ මට්ටමට හිත දිනු වෙනකොට පේනවා තියෙනවා අපි කොච්චරනම් බලන්න මනසින් දිනුනද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ කියලා. සුවසේ ජීවත් වෙමු. වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියන හැඟීමෙන් ජීවත් වෙන්න කියලා. ලෝකේ බොහෝ දෙනෙක් ඉක්මනටම කේන්ති යන අය. අන්නේ කේන්ති යන අය අතුරින් මම කේන්ති යන්නේ නැති කෙනෙක් කියන හැඟීමෙන් ඉන්න කියලා. මේක ඉංග්‍රීසියෙන් වාක්‍යයක් තියෙනවා. The one who can make you angry will become your master. You are controlled by that person. You are a servant of him. The one who can make you angry will become your master. Since you are controlled by that person, you are a servant of at that moment. ඒ නිසා ඔබ අනිත් කෙනෙකුගේ සේවකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ අනිත් කෙනෙකු විසින් පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඔබට ඉක්මනටම කේන්ති ගස්සන්න පුළුවන් නම් වෙන කෙනෙකුට. ඒ කියන්නේ ඔබ දක්ෂ නැහැ කියන එක. අනේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන වෙනත් අයට අපව කේන්ති ගස්සන්න බැරි විදිහට. ඒක තමයි බුද්ධිස් ක්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. පින්නතුනි මෙන්න මෙතනින් ආරම්භ වෙන මෛත්‍රිය ධර්මයේ සඳහන් වෙන මේක බ්‍රහ්ම විහරණයක් කියලා. බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණෝ ජීවත් වෙන්නේ කියලා. මිනිස් ලෝක කිසියම් කෙනෙකුට පුළුවන් නම් මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්නට ඒ කෙනාට පුළුවන් මේ මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න. කායිකව අපි මනුස්ස ලෝකෙ හිටියත් මානසිකව අපි ඉන්නේ බ්‍රහ්ම ලෝකෙ. ඒ නිසා අපි උපතින් මිනිසයන් වුණාට අපට බ්‍රහ්මයන් විදිහට ජීවත් වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ විදිහට එකතකින් අපි පංචශීලය රකිනකොට අනිත් අතින් මෛත්‍රිය වඩනකොට අපි ළඟ નિરાයාසයෙන් මේන ගුණාංගයක් තියෙනවා. ඒ තමයි පරිත්‍යාග සීලීත්වය කියන කාරණේ. අපි දන් දෙන හුරු වෙනවා. ලෝභකම ටික ටික අඩු වෙලා යනවා. ලෝභකම දුරු කරන්න කියන 아무තේම මහන්සියෙන් දෙයක් නැහැ. වෙන කෙනෙක් දැක්කහම අවස්ථාවේ බලලා කෙනෙකුට හැම මොහොතෙම යම් කිසි උදව්වක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. භෞතික බඩමුට්ටුවකින්, ආහාර පානයකින්, එයාගේ ප්‍රශ්නයකට අහුම්කන් දීමක් වශයෙන් නිතරම කෙනෙකුට උදව්වක් කරන අදහසින් තමයි අපි කොහෙලෙත් තියෙන්නේ. මෙන්න මේ පරිත්‍යාගශීලීත්වයේ දානය කියන එක පින්නතුනි අත්හැරීම අප ජීවිතයේ පුරුදු කළ තියෙනට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා. මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන අය බොහෝ විට දුගතිගාමි වෙන හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දැඩි ලෝභය, අභිජ්ජහ, ග්‍රීඩ් කියන කාරණය. දැඩි ලෝභය නිසා බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා. මොහොකට ලෝභ වෙලාද? වෙන අයගේ දේපළ වලටද? නෑ. තමන්ගේම ගෙදරට, ඉඩමට, දරුවන්ට දේපළ ටිකට ආසා කරනවා. අන්තිම මොහොතේ මේ ටික අත්හැරලා යනකොට තමන්ට හිත හදාගන්න බෑ මේක. කලින් මේක හිතලවත් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර මෙනෙහි කළ යුතු කාරණා පහක්. ඒ පහෙන් එකක් තමයි සබ්බේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභින්හන් පච්චවේකිතබ්බං. අපි කැමති දේවල් වලින් කවදා හරි දවසක තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. අපේ ගෙදරින්, අපේ ඉඩමෙන්, අපේ දරුවන්ගෙන් විතරක් නෙවෙයි, තමන්ගේ මේ ශරීරේනොත් යම් කිසි මොහොතක තමන්ට වෙන් වෙන බව, වෙන් වෙනට සිදු වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. නිතර බැරිමත් වෙනතුනි අඩුම වශයෙන් දවසක විනාඩි භාගයක් හරි ඇස් දෙක පියාගෙන හිටන්න. මම තම අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. උපරිම වුණොත් මම අවුරුදු 100ක් ඇද්දි මම මගේ මේ ගෙදරත් අත්හැරලා, මගේ දරුවනොත් අත්හැරලා, ඥාතියනොත් අත්හැරලා, මගේ ශරීරයත් මම අත්හරින සිද්ධ වෙනවා. මං වෙන තැනට යන සිද්ධ වෙනවා. මෙන්න මේක හැමදාම මොහොතක් හරි සිහි කරන්න. තේනුතින් මේක මරණාසන්න මොහොතේ හිතාගන්න බෑ මේකට. කලින්ම සූදානම් වෙලා ඉන්න. මෙන්න මෙතෙන්ට හිතාගන්න බැරුවොත් මොකද වෙන්නේ? ඕ මරණයෙන් පස්සේ ගෙදරමයි ඉන්නේ. බය වෙන දෙයක් නැහැ. දුර යන්නේ නැහැ. එක්කෝ ගෙදර ආසන්නම ස්ථානයක නැත්තම් කාමරයට නම් වැඩිපුර මාසා කරේ කාමරේමයි ඉන්නේ. බය වෙන දෙයක් නැහැ. අවසන් කඩු සිද්දකල ඉවරුණාත් ගෙදර කාමරේමයි ඉන්නේ. හැබැයි මිනිස්සෙක් වශයෙන් නෙවෙයි. ඒකයි වැඩි. ඒ නිසා පිනොත් අපි එතෙන්ට වැටෙන්න ඕනේ නැහැ. ඒ S2 පීවෙන මොහොතේ සැනසෙල්ලෙන් අත්හැරලා යන පුළුවන් විදියට ඊට වඩා ඉහළ තැනක හිත පිහිටන විදියට තමන් මනසින් කුසලයෙන් ඒ සදා සූදානම් වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් රට්ටපාල කියන හාමුදුරුවෝ උන්වහන්සේ ඊටාම භද්‍ර යෞවන වියේදී පැවිදි වුණා. උන්වහන්සේ ඒ ප්‍රදේශයේ හිටිය සිටුවරයාගේ එකම පුතා. රජතුමාටත් වඩා ධනෙතිමිච්ච සිටුවරයෙකු හිටිය එකම පුතා තමයි මේ රට්ටපාල කුමාරය කියලා කියන්නේ. මේ රට්ටපාල කුමාරය පැවිදි වෙලා ඊටාම කෙටි කලකින් රහත් වුණා. රහත් වෙලා මේ ප්‍රදේශෙම හිටිය රජතුමාගේ රාජ උද්‍යානයේ විවේකීව වාසය කළා. වාසය කරන අවස්ථාවේදී රජතුමා විලහනවා මේ රට්ටපාල හාමුදුරුවන්ගෙන්, ස්වාමිනි බොහෝ දිනක් මහාන වෙන්නේ වයසට ගියාම. ඇතැම් අය මහාන වෙන්නේ ලෙඩ වුණාම. සමහර අය මහාන වෙන්නේ ධනෙ නැති වුණාම. ඇතැම් අය මහාන වෙන්නේ ඥාතීන් කවුරුවත් නැති වුණාම. නමුත් ඔබ වහන්සේට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අම්මා තාත්තා දෙන්නක් තාමත් ඉන්නවා. යෝන වයසේ ඉන්නේ. ඥාතීනුත් ඉන්නවා. ධනයක් තියෙනවා. නිරෝගීවත් තියෙනවා. ඇයි මෙච්චර නිරෝගීව මේ බද්ද යවුවනේහි මේ තරම් මහා ධනයක් තිබිද්දී ඔබතුමා මහණුනේ ඇයි කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජකමනි, මා බුදුරජාණන් වහන්සේ වෙතින් කාරණා හතරක් දැනගත්තා. අන්නේ කාරණා හතර නිසයි මම මහණුනේ කියලා. පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දෝ. ටිකෙන් ටික මම වයසට යනවා. දිරහපත් වෙනවා. අන්න ඒක මම කලින් මහල දැනගත්තා. අන්නේ නිසා මම පැවිදුණා කියලා. දෙවෙනි එක අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මට පාලනය කරන්න පුළුවන් දෙයක්, මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මට කන්ට්‍රෝල් කරන්න බෑ මේ ලෝකේ දේවල්. වයසට යනකොට, ලෙඩ වෙනකොට, දිරාපත් වෙනකොට, මරණාසන්න වෙනකොට මේ දේවල් මට පාලනය කරන්න බෑ. අන්නේ පාලනය කරන්න බැරි මේ ලෝකයක්, භෞතික ලෝකයක් තියෙන නිසයි මම පැවිදුණේ කියලා. ඊළඟ කාරණේ අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියා. මා සංතක සියලුම දේවල් මට අත්හැරලා යන සිද්ධ වෙනවා. කොච්චර ධනස්කන්ධයක් තිබුණත් එක මොහොතේ මට අත්හැරෙන සිද්ධ වෙනවා. අනේ නිසා මම පැවිදි වෙනවා කියලා. හතරවෙනි කාරණය තමයි ඕනෝ ලෝකෝ අතීතෝ තන්නාදාසෝ. මේ ලෝකේ සත්‍යයට කොච්චර ධනෙ ලැබුණත් කවදාවත් ඇති කියලා තෘප්තියකට එන්නේ නැහැ. කොච්චර ලැබුණත් මදි කියලා ඉන්නේ. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. මෙන්න මේ නිසාත් මම මහනුවා කියලා. මෙන්න මේ අතරේ ප්‍රධානතම කාරණයක් තමයි පින්නතුනි අත්තානෝ ලෝකෝ අනපිස්සරෝ කියන එක. අපට අපිව පාලනය කරන්න බෑ කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං. සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. යම් කිසි දෙයක් තමන්ට පාලනය කරන්න බැරි දේවල් නම් ඇසුරු කරන්නේ ඒ දේවල් දුකෙන් අවසන් වෙනවා. යම් කිසි දෙයක් තමන්ට පාලනය කරන්න පුළුවන් මට්ටමේ නම් තියෙන්නේ අන්නේ දේවල් සැපත කරා හේතු වෙනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ජීවිතයේ දැනට විශ්වාසය තියලින දේවල් ඔබට පාලනය කරන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද කියලා. ඔබේ දරුවා, ඔබේ නිවස, ඔබේ රැකියාව, ඔබේ රූප සම්පත්තිය, ඔබේ නිරෝගීකම ඔබට පුළුවන් පාලනය කරන්න. හොඳට කල්පනා කරලා බලන්න අද දවසේ ඔබ වැඩිපුරම විශ්වාසය තියලා ඉන්නේ වැඩිපුරම දවසට කාලයක් කැප කරන්නේ වැඩිපුරම දවසට හිතන්නේ ඔබ ඔබට පාලනය කරන්න පුළුවන් දෙයක් ගැනද පාලනය කරන්න බැරි දෙයක් ගැනද කියලා. එහෙනම් අපේ සතුට අපේ ජීවිතයේ සතුටෙන් දිවර වෙන්නේ දුකෙන් දිවර වෙන්නේ කියලා තමන්ට හිතා ගන්න පුළුවන්. තමන්ගේ දරුවා ගැන නම් වැඩිපුරම විශ්වාසය තියෙන්නේ ඒ දරුවා වෙනස් වෙනවා, කායිකවත් වෙනස් වෙනවා, චිත්ත වේගී වාසිනුත් වෙනස් වෙනවා, එයා වෙන කෙනෙකුට අයිති වෙනවා. අපේ ශරීරයේ රූප සම්පත්තිය ගැන නම් විශ්වාසය තියෙන්නේ ඒක ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. අපේ ශරීරයේ නිරෝගී බව ගැන නම් විශ්වාසය තියලා හිටියේ මේ නිරෝගී භාවයේ රෝගී භාවයක් බවට පත් වෙනවා. ජීවිතය ගැන නම් විශ්වාසය තියෙන්නේ තමන්ට කවදා හරි මේ ලෝකයෙන් සමුගන්න සිද්ධ වෙනවා. අපි කරන රැකියාවෙන් හෝ අපිට කවදා හරි දවසක විස්රාමන සිද්ධ වෙනවා. එහෙනම් පින්වතුනි සබ්බං ඉස්සරියං සුඛං කියපු විදිහට තමන්ට පාලනය කරන්න පුළුවන් තමන්ගේ ඉසුරුමත් බව පවත්වා ගන්න පුළුවන් දෙයක් තමන්ට පිටට තියෙනට ඕන. ඒ මොකද්ද? අත්ත දීපාය භික්ඛවේ විරතත් සරණාන අඤ්ඤ සරණාම් ධම්මදීපාදික විරද ධම්මසරණාන ආඤ්ඤසරණං. තමන්ගේ සිත තමන් රැකවරණයක් පිළිසරණ කරගන්නට ඕන. ඉතින් කියනවා නම් හිතාදා ගන්න ඕන. ධර්මය පිළිසරණ කරගන්නට ඕන. ධර්මයත් එක්ක ජීවත් වෙන්නට ඕන. කොහොමද ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ? අපේ සිතට සතිමත් බව එකතු කිරීම. සිහියෙන් ජීවත් වීම. කෙටියෙන්ම කියනවා නම් අපේ හුස්මට සතිමත් බව එකතු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් ආනාපාන සති භාවනාව. මේක හොඳට මතක තියාගන්න. ඔබ ජීවිතේ ඉතාම ඉහළින් ඉතාම උසස් මට්ටමේ සතුට ලබන්න කැමති නම් ඔබට ඉන්න හොඳම මිත්‍රයා තමයි ඔබේ ආස්වාස ප්‍රසවාස. හැබැයි නිකං ආස්වාස ප්‍රසවාසය නෙවෙයි. ඒ ආස්වාස ප්‍රසවාසයට සතිය, සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න ඕන. මයින්ඩ්ෆුල් බ්‍රීතින්. පටන් ගත්ත මොහොතේ පටන්ම සතර දිසාවෙන් සතුට ඔබේ ජීවිතයට ගලාගෙන එන පටන් ගන්නවා. මෙතෙක් කල අනාගතයේ සතුට විඳින හිටපු අපට මේ මොහොතේ ඉඳන්ම සතුට ලබන ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපේයෙමි දම්බෙක්කවේ බ්‍රහ්මචරියන් කියලා. මේ බමසර, මේ අරිසංග මාර්ගයේ සම්මා සතිය මේ පැණි ටිකක් පානය කරන වගේ කියලා. වර්තමානයේ විවේක තැනක ඉඳගෙන සෝ සතෝ වාස සති සතෝ පස සති කියන විදිහට සිහියෙන් ආස්වාස් ප්‍රාස්වාසය ගන්න. ඒකට අනුශාසනම් වාග් ධර්මයේ තුල තියෙනවා. ටිකෙන් ටික පුහුණු කරන්න බලන්න. ඊළඟ කාරණේ තමයි අර රට්ටපාල හඳුර සඳහන් කරනවා. උන්වහන්සේ පැවිදි වෙන හේතුව අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. මා සංතක දේවල් මට සියල්ලක් මත් හරින සිද වෙනවා කියන එක කලින්ම දැනගත්තේ කියලා. බලන්න පින්නතුනි අපි මිය ගියපු මොහොතේ අපි ගෙදරදි මිය ගියෝ තියෙනවා. මිය ගිහිල්ලා විනාඩි ගානක් පැය ගානක් යනකොට අපිව ගෙදරින් අයින් කරනවා. හවස දැන් මේ වෙලාව වගේ මිය ගියෝ තින් අඩු ගානේ හෙට උදේ වෙනකන්වත් අපේ දේහය ගෙදර තියාගන්න. අවුරුදු 50ක් 60ක් 70ක් මහන්සි වුණා හම්බ කළා දරුවෝ හැදුව බලන්න කියන්නේ හවස මැරුවොත් මම උදේ වෙනකන් තියන්න කියලා. ඉන්නකොට නම් කියන්නේ අනේ නැතුව බෑ ළඟම ඉන්න නැතුණාම 15 කියලා කියනවා. හැබැයි පේනතුනි මිය ගිහලා අපට පෑය ගානක්වත් ගෙදරින් අවසර නැහැ. රාත්‍රී කාලේ අනිත් අය නිදාගත් අතර මේ ගියෝ තින් chance එකක් තියෙන උදේ වෙනකන් ඉන්න පුළුවන්. හැබැයි දැනගත්ත මොහොතින් නම් මේගොල්ලන් බය වෙනවා. අපට අපි ඉන්න කාමරයටවත් එන්නේ නැහැ. ඉක්මනටම කතා කරලා මෝචරයකට පිටත් වෙනවා. පින්නතුනි එහෙනම් හිතන්න මේ වගේ දෙයකටද ඔබ මෙච්චර කාලය ශ්‍රමය කැප කරන්නේ කියලා. ඒකන දේවල් කරන්න දරුව වෙන යුතුයකම් කරන්න කමක් නැහැ. හැබැයි ඔබ කායිකව ඒ දේ කරද්දී ඔබ මානසික වේිට වඩා ඉහළ තලයක ඔබ ධර්මයත් එක්ක ඉන්නට ඕන. එහෙම නැත්නම් පින්නතුනි විශේෂයෙන්ම මේ වගේ බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච එක නම් වැඩක් නැහැ. ධර්මයක් නැති කාලෙක හිටියනම් කමක් නැහැ. පින්නතුනි සද්ධර්මය කියලා කියන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ හරියට මණික් ආකාරයක් වගේ. අර එක්තරා සිංහල මිනිසෙක් ගැන සඳහන් කරනවා. ඔහු ජීවිත කාලයක්ම හිඟා කාලා තියෙනවා පෙට්ටිය අකුඩ වාඩි වෙලා. යකඩ පෙට්ටිය අකුඩ. මේ මිනිස්සේ මිය ගියාට පස්සේ හිටපු අසල් වෙසියන් ගෙතුවල මේ මිනිස්සේ යබෝම දාන කළා බලලා තියෙන මේ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. යකඩ පෙට්ටිය. මේ මිනිස්සේ හිඟා කමෙන් එද්දි එක්තරා අවස්ථාවකදී පෙට්ටියක් දැකලා තියෙනවා. මේ පෙට්ටිය උඩ වාඩි වෙලා ජීවිත කාලෙම හිඟා කපේක කරලා තියෙනවා. අර තැනැත්තා මිය ගියාට පස්සේ බලනවා මේ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. මොනවද තිබිලා තියෙන්නේ? මැණික්. මැණික් පුරෝග පෙට්ටියක් තිබිලා තියෙනවා. අර පෙට්ටිය උඩ වාඩි වෙලා කිසිම ධනයක් නැහැ කියලා හිතාගෙන අනිත්‍යයට අතපාලා ජීවිත කාලයම හිඟා කපේක කරලා. අපේ පින්තුණී වගේ මේ සම්බුද්ධ ශාසනය කියන්නේ අපට මැණික් ආකාරයක් දීලා තියෙන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවැරදි දැක්මක් ඇති කරගෙන සතිපට්ඨානේ වාසය කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් ජීවත් වෙන ක්‍රමය. අපේ ජීවිතයට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ දැන ගැනීම තමයි ධර්මය කියලා කියන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ ජීවිතේට දැන් සිද්ධ වෙන දේ නම් අපි දන්නේ නැද්ද කියලා. ඇත්තටම තිනුතෙන් දන්නේ නැහැ. ධර්මානුකූල ලෝක විග්‍රහයකට වඩා ඊටම සරල උදාහරණයක් කියන්නම්. ඔබ කෑම කනවනේ. පිඟානකට කෑම ටිකක් බෙදාගෙන කෑම කනවනේ. කෑම කනකොට දිවට රස දැනෙනකොට ඔබට යම් කිසි දෙයක් මතක් වෙනවා කෑම ගැන. ඔබේ දිවට රස දැනෙනකොට ඔබට මතක් වෙන්නේ ඔබේ කටේ තියෙන කෑමද පිඟානේ තියෙන කෑමද? පිඟානේ තියෙන කෑමනේ. මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම කියලා හිතන් ඉන්නේ. ඇත්තටම ඔබට මේ මොද රසයක් දැනෙනවා නම් දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද කටේ තියෙන කෑමද? කටේ තියෙන කෑම. ඔබ කවදාවත් හිතලා තියෙද? වැලි කැටයක් එහෙම හැපුණොත් නම් ටිකක් හිතෙයි. හැබැයි ඔබ සාමාන්‍ය ජීවිතෙදි බලන්න ඔබ කෑම වේල් මං හිතන්නේ දැන් දහස් ගණන් අරන් ඉඳි ජීවිතේනේ. ඒ කෑම කන දිවට රසය දැනෙන වෙලාවකදී ඒ කෑමේ මේ මොහොතේ තියෙන ස්වභාවය ඔබට හිතෙලා තියෙනවද? නෑ නෑ නෑ. අපි කෑම රස එනකොටම හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන කෑම කියලා. ලස්සනට සුවඳවත්ව තියෙන මේ කෑම ටික තමයි මේ වෙලාවේ රස විඳින්නේ කියලා අපි හිතන්නේ. නමුත් අපි හිතන්නේ අපි වහා බුද්ධිමත් අපි වහා කුගත් උපාධියම තියන අය කියලා හිතන්නේ නේ. බලන්න පිනතුනි අඩුම වශයෙන් මේ සරල දේවත් අපේ ජීවිතේ ඉදිරිය නැහැ. පින්නතුනි මෙන්න මේ වගේම තමයි අපේ සමස්ත ජීවිතය කියන්නේ. අපේ ජීවිතය කියන්නේ ඇහෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ, දිවට රසය, කයට ස්පර්ශය. ඇහැට රූපයක් දකිනවා කියන්නේ ඇහැට වර්ණ රූපය පතිත වීම. වර්ණ රූපේ විතරයි ඇහැට එන්නේ. ඊට පස්සේ මේක ගහක් කියලා හරි මේක සල්ලි කියලා හරි ඔක්කොම තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ පැත්තේ. ඇහැට එන්නේ වර්ණ රූපේ විතරයි. ඒ වර්ණ රූපයේ ලැබීමත් එක්කම විපාක මට්ටමේ කාර්ය බාරය එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට පස්සේ නැති වෙලා ගියාට පස්සේ මනංච පටිච්ච ධම්මේතු උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවෙන් තමයි මේක තේරුම් ගන්න අවස්ථාව. අපි හැට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුණත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, දිවට රසයක් ආවත්, කයට පහසක් ලැබුවත් මේ පහෙන් ඇතිවන චක්කු විඤ්ඤාණ ආදී මේ පංච විඤ්ඤාණයන්ගෙන් එන්නේ සාමාන්‍ය මූලික අවබෝධය විතරයි. ඒක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. මනෝවිඤ්ඤාණය ඒක තේරුම් ගන්නකොට ඊට මූලික වෙච්ච අර මුල් අවස්ථාවේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නැති වෙලා ගිහලා තියෙනවා. මෙන්න මේක තේරුම් ගන්න එක තමයි පින්නතුනි සම්පූර්ණම ධර්මය කියලා කියන්නේ. මේක තේරුම් නොගත්තොත් අපි නිතරම හිතන රූපයකුත් එක්ක අපි බලන ජීවිතේ ඕනෑම දෙයක් ඕනම සිද්ධියක් හිතන රූපයකුත් එක්කනේ. අඩු ගානේ හීනයක් දැක්කත් හීන දකින්නේ රූපයක් එක්ක. බලන්න දැන් අපි හීනේදී එක එක ශබ්ද අහනවනේ. ඥාතින් එහෙම ඇවිල්ලා කියන මට පින් ටිකක් දෙන්න කියලා එහෙම කියනවා. රතු පාට නැත්නම් සුදු පාට ඇඳුමක් අර ඇඳගෙන ආච්චි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ දුවේ මට පින් දෙකක් දෙන්න කියලා. ඔබට උදේ නැගිටිට පස්සේ මතකයි ඒක. එතකොට ඒ શબ્ද ඔබ ඇහුවේ කනෙන්ද? ඒ ආච්චිගේ සුදු පාට ඇඳුම නැක ඇහෙන්ද? නෑනේ නේ. මේ මනෝ විඤ්ඤාණ හැකියාවක් කියන පිනතුනේ ඒ කයින් කරන දා කරන්න. අන්නේ වගේම තමයි අපි ජීවිතේ බොහෝ දේ මේ අත්දැකේ අර රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාන මට්ටමෙන් තමයි මේ ටික අපි දැනගත්තේ. ඒක දැනගන්න විතරක් නෙවෙයි ඒක දැනගන්න මොහොතේ ඊට අදාළ රූපයේ ලෝකේ කොහෙවත් තැනක ඉතුරු වෙලාවක් නැහැ. නමුත් අපේ හිතේ රූපේ බැසගෙන තියෙන මෙන්න මේ නොදැනීම නිසා ඒ නිසා මෙන්න මේ දැනුම ලබා ගත්තනම් සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ අපි ඇසුරු කරන රූපය නිරුද්ධ වෙලා නැති වෙලා සීස් වෙලා ගියපු රූපයක් දැන් මේ මනෝවිඤ්ඤාණයෙන් මේ කරන ගනුදෙනුවක් කියන එක දැනගන්න එක. අන්න ඒක දැනගත්තු මොහොතින්නම්ම බාහිර කෙනෙකුට අපිව පාලනය කරන්න බෑ. මෙන්න මේක තමයි ධම්මදීපාදීක්වේ විහෙරද ධම්මසරණා ඥානසරණා අත්තදීපාදීක විරතත් සරණා නාඤ්ඤ සරණා කියලා කියන්නේ ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න තමන්ගේ හිත පිළිසරණ කරගෙන ඉන්න කියන්නේ මේකයි. වෙනත් විදිහකින් කියනවා නම් මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව ප්‍රැක්ටිස් කිරීම. මුලින් මේක දැනගන්න ඕන. දැනගෙන මෙන්න මේ සිද්ධාන්තය ජීවිත යථාර්ථය කරගන්න වැඩ පිළිවෙල තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියලා කියන්නේ. අපේ සමස්ත ධාර්මික පැවැත්ම කියන්නේ ආර්ය සංගේක මාර්ගයේ ගමන් කිරීම. ඒ අතරම ප්‍රධානම එක තමයි සම්මා සතිය කියලා කියන්නේ. අන්නේ සම්මා සතිය පුහුණු කරන්න තියෙන ඉතාම ලස්සනම භාවනා කමඨාන මෙඩිටේෂන් ටෙක්නික් එක තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. සෝ සතෝ වාස සති සතෝ පස සති සිහියෙන් හුස්ම ගන්නවා පිට කරනවා දීර්ඝ රස්ව මේ හුස්ම දකිනවා සියලු හුස්ම කය දකිනවා පීති සති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාරම් වම ගිහිල්ලා අන්තිමටම අනිච්ඡානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සංදානුපස්සී මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රතම ප්‍රතිඵලය කියන්නේ සීලයක පිහිටලා මේ ආනාපාන සතිය පදනම් කරගෙන හිත සමාධිමත් කරගෙන හිත තැම්පත් කරගෙන අන්නේ හිතේ සමාධියෙන් ඉහළම තලයේ ප්‍රැක්ටිස් එක වන අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්ඛති be breathing reflecting on impermanence be breathed out reflecting on impermanence හුස්ම ගැනීම පිටිකිරීම කරන්නේ අනිත්‍ය මෙනෙහි කරමින් රූපය අනිත්‍යයි වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ස්කන්ධ පංචකය හේතු ඇති කාලේ හට ගන්නවා හේතු නිරෝධෙන් නිරෝධයටපත් වෙනවා කියන මෙන්න මේ අදාරතිය නෝනින් මෙනෙහි කිරීම පිනතුන ජීවිතයට ඉහළම වටිනාකමක් ලබා දෙන්න පුළුවන් නම් කැමති නම් ජීවිතයේ ඉහළම සතුටෙන් ඉන්න කැමති නම් බාහිර කෙනෙකුට අත නොපා ස්වාධීනව ජීවත් වෙන කැමති නම් මෙන්න වඩනෝ මාර්ගය ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අද්දක එකතු කළ වඳිනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියලා ගරු කරනවා නම් සංඝං සරණං ගච්ඡාමි කියලා ඔබ ගරු කරනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේට කිසිම දෙයක් පූජා නොකරත් කමන්නේ ඔබ කරන ලොකම බුද්ධ පූජාව තමයි සම්මා සතිය පුහුණු කිරීම ආනාපාන සතිය පුහුණු කිරීම අන්නේ ආනාපාන සතිය පුහුණු කිරීම තමයි ඔබේ අම්මට තාත්තට කරන ලොකම උදව්ව. ඒ අම්ම තාත්ත ඔබෙන් බලාපොරොත්තුනේ ඔබ සතුටින් ඉනවා දකින්න. ඔබ ඉහළින්ම සතුටින් ඉන්න ඔබ දකින්නයි අම්ම හැමදාම කැමති උනේ. අන්නේ අම්මා මුලින්ම අපි ගැන සතුටුුනේ කොයි අවස්ථාවේදද? අපි මෙරෝට බිහි වෙලා අඬන වෙලාවේදී. අපි මුලින්ම ඇඬුවනේ. අන්නේ අඬන වෙලාවේ තමයි අම්මා මුලින්ම සතුටුනේ. ඒ අඬන කරක් වුණා නම් අම්ම ටිකක් බය වෙනවා දරුවට මොකක් හරි කරදරයක් වද්ද කියලා. ඒ අපේ අම්මා අපිව අඬනව දකින්න ජීවිතේ කැමති එකම සහ අවසාන අවස්ථාව එතනයි. ආ ජීවිතේ කිසි දවසක අපේ අම්මා කැමති නැහැ අපි අඬනව දකින්න. අනනකොටම බලන්න මොකද්ද ඕන කෑම ඕන වෙලාවද ඇඟේ අපිරිසුදු කරගෙනද වතුර තිබහද නිදිමතද කියලා අම බලනවා ඉක්මනටම නිඳ හෝ අවශ්‍ය දේ දීලා අපිව අඬනකෙන් නවත්තන අන්නේ අම්මගෙන් ලැබිච්ච හුස්මට බුදුදහමෙන් අපට ඊළම වටිනාකම ලබා දෙලා තියෙන මොකද්ද ආනාපාන සති භාවනාව ඒ නිසා ඔබ ආනාපාන සති භාවනා වඩන හැම වෙලාවකම මතක තියාගන්න ඔබේ අම්මට තාත්තට පින් අනුමෝදන් කරන වෙලාවක් කියලා. ඒක ගෙදර පුරාම හාමුදුරුවෝ පිරෙන්න වඩම්මලා සාංගික දානයක් දෙනවටත් වඩා ලොකු පින්කමක් කියලා හිතන්න. ඒ ආනාපාන සතිය වැඩිමෙහි කුසලය මේ ආත්ම භාවයේ අම්ම තාත්ත දෙනට විතරක් නෙවෙයි. කල්පගණන් අතීතයේ හිටපු සියලුම අම්මල තාත්තල එක පෙළට ඉඳගෙන බලාගෙන ඒ අපේ චිත්ත සමාධිය බලලා ඒ සතුට වෙනව සාධුකාර දෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි මේ ආත්ම භාවය අම්මල තාත්තල විතරක් සලකන්නේ නෙවෙයි අපි මේ තත්ත්වයටපත් වෙන්න අඩුවෙන්ම උදව් කළ තියෙන මේ ආත්මය අමතන්න. ඊට වඩා හුඟක් උදව් කළ තියෙන මීට කලින් ආත්ම භවල අමල තාත්තන. ඇයි එහෙම කියන්නේ? අපි මේ ආත්ම භාවයේ අමගේ කුසී ඉපදෙනකොට ඒ ඉපදිච්ච විඥානයේ දුර්වල විඥානයක් නම් S2 අන්ධ වෙන තිමිච්ච විඥානයක් නම් මන්ද බුද්ධික වෙන තිමිච්ච විඥානයක් නම් අංග විකල වෙන තිමිච්ච විඥානයක් නම් මේ ආත්ම භාවයේ අම්ම කොච්චර ආහාර ගත්තත් කොච්චර විටමින් ගත්තත් ඒ අම්මට වෙනසක් කරන්න බෑ. අම්මා මෙඩිසින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අම්මට වෙනසක් කරන්න බෑ. එහෙනම් මේ ආත්ම භාවය අම්මට ඉතාම පරිස්සමෙන් මේ විඥානය බාර දෙනකන් කවුද බලාගත්තේ? මේට කලින් ආත්ම භාවල අම්මල තාත්තල හරේ පරිස්සමෙන් මලක් වගේ මේක පරිස්සම් කළා. මේ ආත්ම භාවය අම්මට බාර දුන්නා. ඒ නිසා අපි අවුරුද්දට දවසක් හරි ඒ අතීත අම්මලාටත් පින් අනුමෝදන් කරන්න ඕන අපි පින්කමක් කළා. ඒ සාමාන්‍ය දානයකට වඩා පින්තුනේ මෙන්න මේ භාවනාවෙන් විශේෂයෙන්ම ආනාපාන සති භාවනා වඩන හැම වෙලාවෙම හිතන්න මගේ අතීතයේ හිටපු සියලුම අමලට තාත්තලට මට කිරෙන් දහදියෙන් උදව් කරපු මාව කිරෙන් දහදියෙන් පෝෂණය කරපු ඒ සියලුම අමලට තාත්තලට පින් වැඩෙන පින්කමක් කියලා හිතලා මෙන්න මේ සම්මාදිටිය යුක්තව හැකිතාක් දුරට ආනාපාන සති භාවනා පුහුණු කරන. ඒකට අදාළ දේශනා අහන්න, පොතපත කියවන්න, දිනපතාම දවසට විනාඩි 2කින් පටන් අරන් විනාඩි 2, විනාඩි 5, විනාඩි 10 ඔහොම ටිකෙන් ටික වැඩි කළා. ආනාපාන සති භාවනාව තමන්ගේ ජීවිතයේ විනෝදාංශය බවට පත් කරගන්න. හොබි එක කරගන්න. එතකොට සතුට හොයාගෙන ඈත යන්න අවශ්‍ය නැහැ. යුතුයකමක් කරන්න, තැනක් බලන්න, රැකියාවකට ගියාට කමන්නේ. සතුට වෙන නම් පින්නතුන දුර යන්න ඕනේ. සතුට තියෙන තමන්ගේම ගෙදර, තමන්ගේම කාමරේ, තමන්ගේම වර්තේ ලස්සන ගහක් යට හේවනක භාවනාසනයක් හදාගෙන භාවනා කරන්න. ගෙදර ලස්සනම තැන, වටිනාම තැන භාවනාසනයක් හදාගන්න. අපි ගෙදර බාත්รูම් එකකට රෙස්ට්รูම් එකකට කොච්චර වේදම් කරනවද නේ? අපි ඊට වඩා වේදමක් කරන්න ඕන තමන් ආධ්‍යාත්මිකව යෙදෙන තැනට භාවනාසනෙට. එතන වේදම් නොකරත් එක වේදමක් අපිට කරන්න අවශ්‍ය නැහැ කොහොමද? ඒක ලස්සනට හදලා තියෙන භාවනා කරන තැන. ඔබේ තන දවසට විනාඩි 5ක් හරි භාවනා කරන්න. ඔබේ ගෙදර අර කලබලයේට ඉන්න දරුවත් ඇවිල්ලා පොඩ්ඩක් බලයි අම්මා මොකද්ද මේ කරන්නේ කියලා. බලාගෙන ඉනකොට එයාත් ඇවිල්ලා ටිකක් කියලා වාඩිවිලා ඉඳී ඒ විදිහට. දරුවා විතරක් නෙවෙයි ගෙදර බල්ලෙක් කුසෙක් ඉන්නවනම් එයාත් බලන්නේ මේ මොකද්ද කියලා එයාත් ඇවිල්ලා භාවනා කරනවා ඊට පස්සේ. ඔබ දැකලා තියෙන සූම් එකෙන් එම වැඩසටහන් කරනකොට මේ රටේ අය තමන්ගේ දරුවත් උගුලට තියාගෙන භාවනා කරන්නේ. පොඩි ළමයි. ඒ දරුවත් ළඟ තියන් තමයි භාවනා කරන්නේ. දරුවා විතරක් නෙවෙයි ගෙදර ඉන්න සුර තාත්තාත් ළඟින් ඉන්න භාවනා කරනකොට. ඒ නිසා පින්නතුනේ අපට මේ ලැබිච්ච වටිනාම දේ මේ සම්බුද්ධ ශාසනය බුද්ධ ධම්ම සංඝ කියන පෙරවන ඒ පෙරවනෙත් මෙන්න මේ භාවනාවෙන් තමයි අපි ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන්නේ. අනේ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ නිසා අද අප විශේෂයෙන් සාකච්ඡා කළේ පංචශීලය ආරක්ෂා කිරීමත්, මෛත්‍රිය භාවනා වැඩිමත්, ආනාපාන සතිය වැඩිමත්. ඒ තුනටම පාදක වෙන මූලිකම දේ තමයි මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. ඇහැට දකින රූපයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැන නොගත්තොත් අපි බාහිර රූපය තුළ හිත බැසගෙන දුකටපත් වෙනවා. ඇහැට රූපය දැකලා ඒක තේරුම් ගන්න මොහොතේ රූපය නැති වෙච්ච තැනක, රූපය වැය වෙලා ගියු තැනක, නිරුද්ධ වෙච්ච තැනක මම මේක මනෝවිඤ්ඤාණයෙන් දකින කියලා දැනගත්තොත් බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙන ගමන්ම ඒක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණයත් තත්ත්ව විපස්සති ඒ ඒ තැනම නිරුද්ධන ආකාරය නොනින් මෙනෙහි කරොතින් අපි අභ්‍යන්තර නාමයන් තිරොත් නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකෙම නිදහස් වීම, ඒ නාම රූප දෙක පිරිසිදු දැන ගැනීම, මනෙන් අවබෝධ කර ගැනීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. ඉතින් ඒ ධම්මගේ දිනෙන් දින ඉදිරියට යන්නට අපි අධිෂ්ඨාන කරගන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සර සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, පින්තුනි වස් කාලයේ සිදු කරන තිංකම්මාලාවෙහි අද දිනක් මෙත්තන් ඉමහ ශ්‍රද්ධාවෙන් විහාරස්ථානට ඇවිදෙල්ලා ස්වාමීන් වහන්සේලාට පුද පූජාවන් ආදී සිදු කරලා සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, පංචශීලයේ සමාදන් වීමෙන්, සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුසලවල බලයෙන් පින්තුනමින් මියගිය කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු කුසලන බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයට රැක දෙත්වා. විශේෂයෙන් විහාරවාසී ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා. උන්වහන්සේලාගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයත් සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවෙනට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සෙන්දියාන්. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියාන්. රැස්කරගත් මේ සියලු කුසල බලයෙන් පිනවත් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. තමන්ගේ ජීවිතේ දිනෙන් දින සතුට සැනසීම වැඩි කර ගන්නට දිනු කර ගන්නට මේ උතුම් කුසලයක් හේතු වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියන ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. සුපත්ති සුපත්ති.